වාසනාව වලට පින්වත්නි අද දින අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු සන්තුෂ්ස කෝච සුභරෝච කියන දහම් පදයේ තුල අපගේ ජීවිතය අපි සකසගන්නේ කෙසේද? සන්තුෂ්ස කෝච සුභරෝච කියන දහම් පදය කමඨාන කරගන්නේ කෙසේද කියන කාරණාව තමයි අද අපි විශේෂයෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ. මේ සූත්‍රයේ තුල පින්වත්නි විශේෂ ගැඹුරුච්ච නිදානයක් තියෙනවා. ඒක තමයි අපි ලබාගත් මිනිසක් භවයේ තාක් බෝධිය. අපි හැමෝටම මේ භවයේම පිරිනිවන් පාන්න භාග්‍යවතුන් වහන්සේ විශේෂ පණිවිඩයක් දේශනා කරනවා. හැබැයි මේව අපි කටපාඩමින් දන්නවා. විග්‍රහ කරන්න තරම් අපි මේ පිළිබඳව කර්ම කාරණා මතකේ තබාගෙන ඉන්නවා. හැබැයි තාම සෝතාපන්න වුනේ නැහැ කියන එක තමයි සත්‍ය. මේ සූත්‍රය ඒ සියලුම ස්වාමීන් වහන්සේලා හොඳට ශ්‍රවණය කරලා නැවත තපෝවණයට කියලා පුරුදු පුහුණු කරලා 500ම රාත් වුණා. හැබැයි අද අපි දහස් වාරයක් මේක සජ්ජායනා කරන්නට ඇති. කටපාඩම් කරලා අනේක වාරයක් මේක අපි ජප කරන්නට ඇති. හැබැයි නිින්දේ කියවෙන්න තරම් මේක මතකේ තැඳුණා මිස මේ කමඨාන් වලින් අපට ඵලයක් ලැබුණද, මේ කියන සංසාර දුක අපේ ජීවිතය තුළ නිවුණද කියලා වොත් අපට උත්තරයක් දෙන්න විදියක් නැහැ. හේතුව අපි තුළ සෑයමට පත් වෙන උත්තරයක් නැහැ. සන්තුෂ්ස කෝච සුභරෝච කියලා කියන්නේ පින්වතුනි ළඟදී සෑයමට පත් වෙන්න ඕනේ කියන කාරණාව. අද අපේ ජීවිතේ ගොඩාක් අනුපාඩුවක් වෙලා තියෙන්නේ මේ ගුණේ නෙමෙයිද? අපි මේ ලෝකේ දිහා දකිනකොට අපි ධ්වානයක තමයි යන්නේ. හැබැයි පාර යන හැම වාහනයක් යාම බලනවා, අනේ මේක මීට වඩා අලුත් එකක්, මේක මීට වඩා පාසකම් තියෙන එකක්, මේක ටිකක් විශේෂ වර්ගයක වටිනාකමෙන් වැඩි එකක්, මේක ගියාම අපේ ආත්ම ගෞරවය තව ටිකක් වැඩි වෙනවා. දැන් මේ මොකද්ද පින්වතුනි වෙලා තියෙන්නේ? ළඟදී සන්තෝෂයටපත් වෙන්න බෑ, සෑහීමටපත් වෙන්න බෑ. අපි යන්නේ මේ රෝද හතරක් උඩ තමයි. ඒත් අපි සෑයමටපත් වෙලා නැහැ. ලෝකෙ තියෙන සේරම වානවල යතුරු වල ඉනිකාරයා මම විය යුතුයි. කොහොමද සෝවාන් වෙන්නේ? තථාගත ගෞතමයන් වහන්සේ පිරිනිවන් පාර දැන් 2600 ගණනක් වෙනවායි කියලා කියනවා. ඒත් පින්වතුනි තාම බැරි වුණා නම් අපිට සම්මාදිටිය දාගන්න. මේ ලෝකේ පවතින්නේ හැමතැනම එකම දෙයයි, හේතුඵල ධර්ම. කුසල් පවතින තාක්කල් හැමදේම ලැබෙනවා, අකුසල් පවතින තාක්කල් හැමදේම අහිමි වෙනවා. කුසල් නිසා ලැබෙනවා, අකුසල් නිසා නොලැබෙනවා. ඇයි මේ පුංචි දේ අපට තේරෙන්නේ නැත්තේ? අපි මේ මීමත ඉපදෙනකොට කිසිම දෙයක් ගෙනාවේ නැහැ, යනකොට කිසිම දෙයක් ගෙනියන්නේ නැහැ. මේක හැමෝම දන්න සැබෑවක්. රුපියලක් ගෙනාපු කෙනෙක්වත් යනකොට රුපියලක් ගෙනිච්ච කෙනෙක්වත් මේ ලෝකේ කිසිම තැනක නැත. ඇයි මේ පුංචි සරල ධර්මය අපට තේරෙන්නේ නැත්තේ? එහෙනම් මේ කියන ගෙවල් දොරවල් ඉඩකඩ යාන වාහන මේ කියන මුතුමැණික් සියලුම දේවල් කුමක් සඳහා ලැබුණේද? తాවකාලික පරිභෝජනය සඳහා පමණක් ලැබුණා. මේ తాවකාලික පරිභෝජනය සඳහා ලැබිච්ච දේ අපි අයිති කරගත්තා. පුද්ගලයේ සත්‍ය නැති මට පුද්ගලයේ සත්‍ය නිර්මාණය වුණා මේ වක්කම් නිසා. මේක තමයි හේතුව අපි තාම මේ භවයේ යන එකට. අපි මේ ඉන්න නිවස අපට කලින් මොනතරම් මිනිස්සු අයිතිවාසිකම් කියන්නේද? අසංකේය කෝටි ගාණක් මේක පුරාවටම බැලුවාම මේ එකම ඉඩමට ඔක්කොම හදන්න ඇති මා පොළවේ ඉඩමදී ඔක්කො ටික තියන්න. ඇයි මේ සරල දේ අපට තේරෙන්නේ නැත්තේ? අපි දකින හැම දෙම අපට අවශ්‍යයි කියලා හිතන නිසාමයි අපි ඉපදෙන්නේ. මේ ඇස්වල තියෙන මේ සම්මා දිට්ඨිය අපි සෑයමට පත් කරගෙන නැහැ. මෙන්න මේ අඩුව අපි හදා ගන්න ඕනේ. අපි ලෝකයේ දකින හැම දෙයක්ම බලාපොරොත්තු වෙනවා, ඒවා අහිති වෙන්න ඕනේ කියලා හිතනවා. කොච්චර යුවා වෙලා ඉටියත්, දරුවෝ ඉටියත්, සෑයීමට පත් වෙලා ඉටියත් පාර යනකොට එයාගේ ඇස් දුවන්නේම කාන්තාවෝ හරා නෙමෙයිද? කාන්තාවන්ගේ ඇස් දුවන්නේ පුරුෂයෝ හරා නෙමෙයිද? තාම ප්‍රශ්නේ විසඳිලා නැහැනේ. අපි තාම සෑහීමටපත් වෙලා නැහැ. තාම අපට මේකේ ස්වභාව වැටහිලා නැහැ. තාම අපි ලෝභ දේශ මොහ නඩත්තු කරනවා. ලෝභ දේශ මොහ තාම අපි පෝෂණය කරනවා. අස්සලෙන් දකින හැම දෙයකින්ම සෑහීමටපත් වෙන්න පුළුවන් නම් අන්න එදාට එයා ආර්ය ජාතියේ ඉපදෙනවා. ඒකට පින්වතුනි කඳු නගින්න අවශ්‍ය නැහැ. විදේශ ගත වෙලා වනගත වෙලා කහටම් වඩන්න අවශ්‍ය නැහැ. මේ ඉන්න තැන තමයි අපි ඉන්න සුදුසුම ප්‍රදේශය. මෙතන දැන් වඩන්නට ඕනේ. අපි හැමෝම හිතනවා පෙරපින් මදි, සංසාරයේ කුසල් මදි, බුදුවරු දැකලත් අපිට මේවා වැටහුන්නේ නැහැ, අපිට කුසල් පිළිලා නැහැ, පාරමිතා පිළිලා නැහැ. ඒක අපේ මෝඩකම පින්වතුනි. නේරාංජන නදියේ වැලි වලට වඩා තථාගතයන් වහන්සේලා දිනුණා නම් අපේ පාරමිතාව 500 වතාවක් සම්බුද්ධත්වයට පත් වෙන තරම් පිළිලා ඉතිරිලා වහන්දා නැද්ද? අර ටැංකිය උතුරලා වැක්කිරෙනවා වාගේ අපේ පාරමිතා වැක්කිරෙනවා. අපි කැමති නැහැ මෙතන පිරිනිවන් පාන්න. අන්න ඒක පිළිගන්නේ අර නැති පාරමිතාව පිළිලා නැහැ කියලා කාටද දොස් කියන්නේ ඇවිදිනවා. අපි ඉපදීමට හේතුව මේ කර්මය, කුසල් අකුසල් කියන මේ කර්මය නිර්මාණය වෙන්නේ හේතුව අසකන දිව නාසය සමසිත කියන සලායතන වල තියෙන පංචකාම ධර්මය. ආයතන හයෙන් තමයි මේ ඉපදීමට හේතුව හැදෙන්නේ. කවුරුරි පින්වතේ නැගිටලා කියන්න බලමු අසකන දිව නාසය සමසිත පාවිච්චි නොකර මට කුසල් කරන්න පුළුවන් කියලා. කවුරුරි කෙනෙක් කියන්න බලමු අසකන දිව නාසය සමසිත පාවිච්චි නොකර මට අකුසල් කරන්න පුළුවන් කියලා. එහෙනම් මේ ආයතනයේ ප්‍රශ්නය තමයි මේ ඉපදিলা දුකට හේතුව. ඇයි මේ පුංචි සරල ධර්මතාවය අපට වැටෙන්නේ නැත්තේ? මේ මීමත ඉපදිච්ච වාර ගන්න අපට වැලිකඩ වලින් ගණන් කරන්න බෑ. පිටසක්වල ජීවින්ගේ වැහිල්ලාගෙන ඉන්න වෙනවා. ඒ තරම් ඉපදিলা මැරිලා වලදාපු තැන් වල අටකට එකතු කරා නම් මාපොළවේ පස්වලට වඩා ලොකුයි ඒ අටකට කොට. අම්මේ තාත්තේ නොවෙච්ච කෙනෙක් නෑ, ඉපදිච්ච නැති තැනක් නෑ, වලදාපු නැති තැනක් නෑ. ඒත් මේ සංසාරේ කිසිම දෙයක් සෑයීමටපත් වෙලා නෑනේ. 60-70 වෙලා තාම ඉන්නේ කසාද බඳින මානසිකත්වයෙන්. අවුරුදු 80ක් වෙලා ඉඩම් අරගෙන ගෙවල් හදන මානසිකත්වයෙන්. අනෝපාකරා මේ දැම් මැරෙනවා දැම් මැරෙනවායි කියලා හිතෙනවා. එහෙ වෙනකොට බැංකුවේ පොලි හදනවා, කොට්ටයට හංගනවා. මොකද්ද මේ කතන්දරේ කියලා බැලුවාම කිසිම දෙයකින් අපි සෑහීමටපත් වෙලා නැහැ. සන්තුෂ්ස කෝච සුභ රෝච කියන ධර්මතාවය අපේ ජීවිතවල ප්‍රායෝගික වෙලා නැහැ. මේ මොහොතේ ඉඳලා පින්මැති බුදුන් සරණ යන්න ඉපදුනා ඇති. නවත සංසාරේ ඉපදিলা නැවත කරන්න වෙන්නේ ওই කසාද බඳින එකයි, ගෙවල් හදන එකයි, අම්බ කරන එකයි, පෝසත් වෙන එකයි, පරම්පරා 20ට විතර ධන එකතු කරන එකයි විතරයි නේද? වෙන මොනවද කලේ ජීවිත කාලේ කියන්න බලමු. මේ බද්ද කලාපයේ පුරාවටම ඕක විතරමයි කලේ. පෝසත් වෙන්න උදේ ඉඳලා රෑ වෙනකම් මාංශ වෙනවා, රුපේලක්රි වැඩිපුරම්ම කරන්න දුක් වෙනවා. හැබැයි තමන්ගේ චරිතයේ එක කෙලෙසියක් විරෝධ කරන්න වේසිච්ච වෙනවක් තියනවද? අවුරුද්දට 100ක් අදන්න අවුරුදු පා වෙනකොට පන්සිල් අදලා ඉවරයි. එයා ආර්ය ජාතිය ඉපදිලා ඉවරයි. අවුරුදු පාකට එකක් අදන්නකෝ 25ක් වෙනකොට සේරම ඇදිලා ඉවරයි. එනම් අවුරුදු පාකටවත් එක සීලයක් අදන්නේ නැහැ. හැබැයි අවුරුද්දෙන් අවුරුද්දට අපේ වත්තම් කොච්චර වැඩි වෙලාද? ඒවා පොලි හදන්න ඒ ධනකාධිකාරයන් විශාලයෙන් විඩාවටපත් වෙනවා. මේ දුර්වලකම් අපි පිළිගන්න අකමැති. නමුත් ඇත්ත ඒක. උදේ නැගිට වෙලේට අනේ ඊයේ රැත් මම මැරිලා නැහැ, තව දවසක් හම්බ වුණා, මේ පැය 24වත් සෝවන් වෙන්න ඕනේ, මේ පැය 24වත් මිනිසක් භවයට වැඩක් කරන්න ඕනේ කියලා හිතන්නේ. අද කාවද රවට්ටන්නේ, කොයි ලෝකෙ ගිහිල්ලාද හම්බ කරන්නේ, මොනවද කරන්නේ, කොයි මිනිස්යාටද වෙලඳාම් කරන්නේ? උදේ නැගිට වෙලේ ඉඳලාම අපේ ඔළුව ධුවන්නේ පංචකාමයට විතරයි නේද? එනම් මේ දුර්වලකම් හැදෙනකම් පිටුතුනි අපේ මේ කියන ඇසෙන් සෑයමට පත් වෙන ධර්මතාවයේ ඇදෙනකම් කවදාවත් මේ සංසාරයෙන් අපට නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. අපි දකින්න දේවල් සෑයමට පත් වෙන්නේ නැහැ. ගෙදර කෑම හදනවා සමහර වෙලාවට ඒගොල්ලෝ බොහොම අපහසුයෙන් තමයි හදලා තියෙන්නේ. දැක්කම අපිට තරහා යන බලන්නකෝ ඊයේත් මේකමයි කෑවේ. හදත් මේකමයි කෑවේ. පටවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූතලින් තොර මේ ලෝකේ මොනවද තියෙනවද? හැම ව්‍යංජනයක් තුළම ලුණු ඇඹුල් වල රස වෙනස් වෙන්න පුළුවන්. හැබැයි සතර මහා භූත කියන එක මේ ලෝකේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. මොනවා කෑවත් මේ සතර මහා භූතමයි. සමහර ව්‍යංජන 1500ක් වටිනවා. සමහර ව්‍යංජන රුපියල් 50යි වටින්නේ. හැබැයි මේ හැම එකක්ම පස්සල නිර්මාණයක් කියලා අපේ සිත පිළිගන්න අකමැති නේද? මේ මාපොළවේ පස් තමයි විවිධාකාර නාම රූප වලට විවිධාකාර රස බවට පත් වෙලා අපි මේ කාම ලෝකයේ මත් කරවන්නේ. මේක කවදාවත් දැක්කේ නැන්නේ පින්වතුනි. කුසගින්න නිවෙන්නයි කෑම අවශ්‍ය. කෑම වෙනුවෙන් පින්වතුනි බඩගිනි හදන ලෝකයක් මේ ලෝකේ නැහැ. මැරෙන්න තු ඉන්න කෑම කෑවනම් ඒක වරදක් නැහැ. හැබැයි කෑම කන්න ජීවත් වෙනවා නම් එතන වරදක් තියෙනවා. අපේ ඇසට දැනෙන කිසිම රසයකින් අපි සෑයීමටපත් වෙන්නේ නැහැ. අපි හැමදාම ලුණු ඇඹුල් වලින් රස හොයනවා. ඒ කියන්නේ අපි මේ කියන සෑයීමටපත් වෙන ගුණය අදලා නැහැ. අපි මේ ලෝකයේ පරිභෝජනය කරන හැම දේ තුළින්ම සෑයීමටපත් වෙන්න ඕනේ පින්වත්නි. ඒ ගුණයේ තිබිච්ච 500ක් එදා තපෝවණයේ ප්‍රාර්ථනා පිරිනිවන් පාන්න සුදුසුකම් ලැබුවා. අද අපට ඒ ගුණය නැහැ. තියෙන දේවල් වලින් අපි සැනසීමටපත් වෙන්නේ නැහැ. ඒ මානසිකත්වය අපි තුල ඇදිලා නැහැ. දකින දකින හැම දේ තුළම කැළඹිල්ල නැමෙයිද ලෝභය නැමෙයිද හදන්නේ. දකින දේවල් වල අවශ්‍යතාවය ඇති වුණොත් අනිවාර්යයෙන්ම ඒක නිර්මාණය වෙන්නේ ලෝභ චෛතසිකයාවෙන්. දකින දේ වෙනස් කරන්න විනාශ කරන්න අදහසක් පහළ වුණා නම් එතන නිර්මාණය වෙන්නේ දේශසාගත චෛතසිකයාවෙන්. මෙවැනි චෛතසික නිර්මාණය වෙන බව නොදැනුවත්ව ජීවත් වුණාම ඒ නිර්මාණය වෙන්නේ මෝහසාවක චෛතසිකය. එනම් රාය වෙනකම් උදේ ඇහැරිච්ච වෙලේ ඉඳලා අපි හදලා තින්නේ ලෝභ දේශ මෝහ. ජීවිත කාලෙම අපි මේ වඩලා තින්නේ කෙලෙස් පින්වතුනේ. එනම් ධම්මේ කියන ආර්ය මාර්ගයේ වඩන්න ඕනේ. ඇසට පේන හැම දේ තුළින්ම සෑයීමටපත් වෙන්න ඕනේ. මගේ කුසලයේ නිසා මේක ලැබුණා. අනේ මට කුසල් නැහැ. ඒ නිසා මේක ලැබුණේ නැහැ. ලදදී සෑයීමටපත් වෙන්න. කාලේ දීපේ දේශේ පොලේ මව ඉපදෙන්න කලින් තීරණය වෙලා ඉවරයි. ආවල් රටේ ආවල් මව කුසේ ඉපදෙන්නේ පස්මා බැලුම් මා බෝධිසත්වයන්ට විතරක් නෙමෙයි මේ ලෝකේ හැමෝටම තියෙන පින්වතුනි. මෙතන දැන් ධර්මයේ ශ්‍රවණය කරන සියලුම දෙනා කවදාද දවසක පිරිනිවන් පාන්න ඕනේ? තුන්තරා බෝධියකින් එකක රාග බෝධිය, පච්චේක බුද්ධ බෝධිය, සම්මා සම්බුද්ධ බෝධිය කියන මේ තුන්තරා බෝධියක් නැතුව පිරිනිවන් පාන්න ක්‍රමයක් තියෙනවද අපට? එහෙනම් තුන්තරා බෝධියක් පතාගෙන යන අපි සියලුම දෙනා කවුද? තුන්තරා බෝධි පතන බෝධිසත්වරෝ. එහෙනම් බෝධිසත්වරු හැම කෙනාම මේ ලෝකේ ඉපදෙන්න ඒ අයට පස්මා බැලුම් තියෙනවා. පෙර භවවල කරපු කුසල් අකුසල් වලට අනුව ඒක තීරණය වෙනවා. එහෙනම් අපේ අම්මා කවුද? රට කොහෙද? කොච්චර කාලයක් ආයුෂ ලබනවද? මොන භාෂාවද කතා කරන්නේ? අන්තිම රුපියල වෙනකම් අම්බ කරන සියලුම දේවල් තීරණය වෙලා නම් රුපියල වැඩිපුර අම්බ කරන්නත් බැරි නම් අඩුවෙන් එක ප්‍රතික්ෂේප කරන්නත් බැරි නම් ආයුෂ කල්පයට වඩා එක තප්පරයක් වැඩිපුර ජීවත් වෙන්නත් අපට බැරි නම් අපි ඇයි පින්වතුනි මේ පරම සත්‍ය නොදැන බොරුවට වෙසෙන්නේ මාංශ වෙන්නේ පෝසත් වෙන්න? හැමදේම තීරණය වෙලා ඉවරයි. ලදදේ සෑයීමටපත් වුණාම හැමදේම සංසිඳෙනවා. අත අපට තියෙන දිවසෙන් අපි සෑයීමටපත් වෙන්නේ නැහැ. ඒ නිසා නේද බිත්ති ගලව ගලව මේක වෙනස් කරන්නේ. නිකන් තියෙන පොළව ආරනවා, තෙරාසු කරනවා, කාලයක් ගිලලා ටයිල් කරනවා, පස්සේ කිරිගරුඩ ගලනවා, පුළුවන් නම් රංකාවුන ගනලා මේක අතුරන්න පුළුවන් නම් එහෙමත් කරනවා. සෑහීමටපත් වෙන්නේ නැහැ අපි. උත්පත්තියෙන් අපට කයක් ලැබිලා තියෙන අපි මතනේ ඒක කළු වෙන්න පුළුවන් සුදු වෙන්න පුළුවන් තලෙළු වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. පෙර සංසාරයේ කර්මයට අනුව ඒක ලැබුණේ සන්තෝෂයෙන් ඒක පිළිගන්න එපාය. රටේ නැති කිරීම් ජාති ගාගෙන උදේ ඉඳලා රෑ වෙනකම් මාන්සිනවා මේ පොත්ත අපිට ඕන විදිහට පාට කරන්න වෙනස් කරන්න අපට ඕන විදිහට නඩත්තු කරන්න ලද දෙයින් සෑහීමටපත් වෙන්න අපේ මානසිකත්වය ඇදිලා නැහැ. මේ අම තනම පිමතනේ ඉපදිලා පැවතිලා විනාශ වෙලා යන ක්‍රමයක් නෙමෙයිද තියෙන්නේ. අපි හැමෝම ඉපදුනා වයසට යනවා ළඩ වෙනවා මැරෙනවා. උදෑසන කණ්ණාඩිය බලනකොට ගමනක් යනකොට කණ්ණාඩිය බලනකොට ඇත්තනම බලන්න ඕනේ මගේ තරුණකම නෙමෙයි ලස්සන නෙමෙයි මන්තුලෙන් සීකර ගන්න ඕනේ. අනේ තරුණ කාලේ මොනතරම් ලස්සනට හිටියද දැන් මම වයසට ගිහිල්ලානේ මගේ මූණේ රැලි වැටිලානේ මගේ කිසකෙස් පැහිලානේ මෙන්න මේ බලන්නයි කණ්ණාඩිය තියෙන්නට ඕනේ. පුළුවන් නම් අවුරුදු 70 කෙනා 35 වගේ රඟපාන්නේ කොහමද? ඔන්න ඕම එකක් නෙමෙයිද බලන්නේ. එහෙනම් අපි ජීවත් වෙන හැම මොහොතක් ගානේ අපි මේ බෝසත් චර්යාවේ තමයි ජීවත් වෙන්නේ. තුන්තරා බෝධියකින් එකක් පතන අපේ ජීවිතවල සෑම මොහොතක් ගානේ පිමතනේ මේ සන්තුෂ්ස කෝච සුබරෝච කියන එදා 500ක් ස්වාමීන් වහන්සේලා රාත්‍රිච්ච ධර්මය අපගේ ජීවිතවල පුරුදු කරන්නට ඕනේ. මේක දෛනික ජීවිතේ පුරුදු පුහුණු කරන්නට ඕනේ. ගොඩාක් පිමතුන් ඉන්නවා වැඩපළවල වැඩ කරනකොට තමන්ගේ නිලතන බලතලවලින් සෑහීමටපත් වෙන්නේ නැහැ. අනේ මට නියෝජ්‍ය කළමනාකාර ලැබෙනවා නම් දැන් ඉන්න මනුස්සයා දැන් ගාල එලවන්න එපාය. එහෙනම් මොනවරි කුමන්ත්‍රණයක් කරලා කේලම් කියලා අර මනුස්සයාව නැත්තටම නැති කරලා අර තනතුර ලබා ගන්නවා. පසුකාලීන ඉන්නකොට සාකාර කළමනාකාර මදි කළමනාකාර තිබුණත් හොඳයි කියලා දැන් කළමනාකාර තනතුර ඉන්න මනුස්සයා එලව ගන්න දැන් රටේ නැති මාංශි දැන් දරන්නේ නැත. කවදරේ දවසක පින්මතනේ අධ්‍යක්ෂක ජනරාල් වෙන්න හිටපු දවසක ඒ ආයතනයේ ලොක්කතය එළවන්න කුමන්ත්‍රණය කරනවා. ඒ ආයතනය කඩාකප්පල් කරලා අයිතිය ගන්නට වැඩ කරනවා. ඒතු එක කවදාවත් සංසිඳන චරිතයක් නෙමෙයි. අපි යම්කිසි සේවාවක් කරනකොට අපි සාමාන්‍ය මට්ටමින් වැඩ කරනකොට එතන නියෝජ්‍ය විදුහල්පති වෙන්න හදනවා විදුහල්පති වෙන්න හදනවා අධ්‍යාපන කොමසාරිස් වෙන්න හදනවා. මේවා කවදද සංසිඳෙන්නේ? කිසිම නාම රූපයකින් මේ සිත සංසිඳෙන්නේ නැ පින්වතනේ. පිරිණිවීමෙන් පමණයි මේක සංසිඳෙන්නේ. ඇයි මෙච්චර අධ්‍යාපනයක් ලබලා මිනිසක් භවයක් ලබලා මේ පුංචි දේ තේරෙන්නේ නැත්තේ? කසාද බඳලා සංසිඳින්ද කෙනෙක් ඕ අත්තුස්සන්න බලමු. ගෙවල් නදලා සංසිඳිච්ච කෙනෙක් අත්තුස්සන්න බලමු. අම්බ කරලා සෑයමට පත්වෙච්ච කෙනෙක් අත්තුස්සන්න බලමු. ලෝකයේ පළවෙනි කෝටිපතියක් පිමතනේ තාම වැඩකොටවල් වාලා නෑ. තාම රෑදවල් දෙකේ මාංශ වෙනවා. හේතුව ලෝකයේ පළවෙනි කෝටිපතියා වෙලා එයාගේ වැඩකොලේ දොරවල් අරන පැය 24ම ඒගොල්ලෝ සෑයමට පත් වෙලා නෑ. මේ නාම රූපෝලි සෑයමටපත් වෙච්ච පුරුෂයෙක් ඉන්නවද? මේ නාම රූපෝලි සෑයමටපත් වෙච්ච කාන්තාවක් ඉන්නවද? මේ ලෝකයේ කිසිම දෙයකින් සෑයමටපත් වෙන්නේ නැත්තේ සියලු සත්‍යය සෑයමටපත් වෙන්නේ තමන්ගේ රාත්බෝධියෙන් පිරිණිවීමෙන්. එහෙනම් සෑයමටපත් වෙන ධර්මය අපි වඩන්නට ඕනේ පුරුදු පුහුණු කරන්නට ඕනේ. සෑයමටපත් වෙන දේ අපි වඩන්නේ නැහැ. නොසෑයමටපත් වෙන දේ රාගවල් දෙකේ මාංශ වෙලා වඩනවා. සමහර වෙලාවට කවුරුරි බැන්නාම නිඳා අපාස කළාම හරියට තරහා යනවා. ඇයි පින්වතුනි සෑයීමටපත් වෙන ගුණේ නැත්තේ? හැමතැනම තියන්නේ හේතුඵල ධර්ම නම් අපි බැන්නොත් විතර නේද අපිට බැනුම් ඇහෙන්නේ? අපි දුන්න දෙන්නේ පින්වතුනි අපිට ලැබෙන්නේ ඇයි මේ දේ අපිට වටහා ගන්න බැරි? එනම් මේ ලෝකයේ අපට හැෙන සෑම නිඳාවක්ම අපකීර්තියක්ම විවේචනයක්ම අපි දීපුවා. මේ බණින මිනිස්සු කවුරුත් නෙමෙයි අපි දීපුවා. ගෙනල්ල අපට බාර දෙන තැපල් කරුවා. ලියුම ගෙනාවම ඇරලා බලලා අනේ මට උපාධිය ලැබුණායි කියලා ලියුම් කාරයා බදාගෙන සන්තෝෂ වෙන මිනිස්සුත් නැහැ. කිරියම්ම මරුණායි කියලා ඒකින විදුලි පණිවිඩය ගෙනාපු මනුස්සයව ගස් බඳන ගාපු මිනිස්සුත් නැහැ. ඇයි? පණිවිඩය ගෙනාපු මනුස්සයා නෙමෙයි කිරියම්මගේ මරණයට හේතුව. ඒ මනුෂයා තැපෑලේ පණිවිඩය ගෙනාවා විතරයි. අපට අලාභාමි වුණයි කියලා ලියුමගෙන ආපු මිනිස්සුන්ට බණින සිරිතක් තියනවාද? හැබැයි ඒක දැන් අපේ ජීවිතේ සිරිත වෙලා. කිරියම්මා මරුණයි කියලා ටෙලිග්‍රෑම් එක ගේනවා, අර තැපල් කරුවා ගස්බඳලා ගන්නවා. මොකද අපේ කිරියම්මා මරුණයි කියලා පණිවිඩය ගෙනාවා. මේ මිනිස්සුන් මොනවා කරන්නද? කිරියම්මා මරුණට අපි බැන්නා. ඒ බැනුම මේ සතරමා භූතයා මේ සත්‍ය අපට පූජා කරනවා. ඒ මනුෂයා මොනවා කරන්නද? අපි බැනපු දේ එයා ගෙනල්ලා බාර දෙනවා. අපි ඒක දන්නේ නැහැ. අර බාර දෙන්න ආපු මනුෂයාට විරුද්ධව නඩු දානවා. ඒ මනුෂයාට වෛර බඳිනවා. දැන් අර තපල් කරුවාට දඬුවම් කරනවා වගේ වැඩක් නෙමෙයිද? අපි කරපු ප්‍රශංසා, අපි කරපු ගෞරව මේ විදියටම මේ නාම රූප වලින් ලැබෙනවා පින්වත්නි. අපි කරපු නිନ୍ଦා අපාස හැම දෙයක්ම අපිටත් මේ විදියටම ලැබෙනවා. එක උපාසක පින්වතෙක් ඇවිල්ලා කියනවා, අනේ ස්වාමිනී, අර මිනිස්සයා උපාසක මාත්‍යා අපේ හාමුදුරන්ගේ දායකයෙක් නේද? මංග 10කෙත් නම් නෙමෙයි. හැබැයි එනවා යනවා මොකද්ද ප්‍රශ්නය? නෑ, ඒ මනුස්සයා මගේ භාර්යාව කරේ අමුතු විදියට බලනවා, රාගයෙන් බලනවා. එයාට අවවාදයක් දෙන්න ඕනේ. මම hina vela කුටියට යන්න පිටත් වුණා. මෙයාට ටිකක් අමනාපයි. ඇයි ඒකට උත්තරය දුන්නේ නැත්තේ? අනේ ස්වාමීනි, මොකවත් කිව්වේ නෑ. මං ඒකට උත්තරයක් දෙන්නම්. ඒකේන උපාසක පින්වතාට පණිවිඩය දීලා ගෙනල්ලා ඊට පස්සේ ඒ ආකාරයට බලන් දෙපා කියලා අවවාද කරන්නම්. හැබැයි ඔයා පාර යනකොට අනුන්ගේ භාර්යාවරු බලන් නැහැ කියලා මට පොරොන්දු වෙන්න පුළුවන්ද? කිසිම කාන්තාවක් රාගයෙන් තෘෂ්ණාවෙන් කිසිම අනවශ්‍ය සිතිවිල්ලකින් බලන් නැහැ කියලා පොරොන්දු වෙනවා නම් දැන් මේ දැන් මම යාව ගෙනල්ලා අවවාද කරන්නම් පුළුවන්ද කිව්වා. මෙයා බිම බලා ගත්තා. එනා තමන් මේ ලෝකෙ ඉන්න හැම කෙනා දිහාම රාගෙන් බලනවා. තමන්ගේ කෙනා කවුරුරි බැලුවාම පොළු අරගෙන යනවා. ඒ මිනිසාගේ අතපය කඩන්න මොනතරම් අසාධාරණ ලෝකයක්ද මේක? ඇයි පින්වතුනි අපේ ඇසේ තියෙන මේ ලීපුල් ටික අපි සුද්ධ කරන්නේ? අනුන්ගේ ඇහැ හොඳට ඇරලා පිඹින්න හදනවා. කටපුරා වත්තට ඒක ගිලින්ද අපට ප්‍රඥාවක් නැහැ. කටේ තියෙන කෑම ටික ගිලින්ද අපට කල්පනාවක් නැහැ. අනුන්ගේ ඇසේ තියෙන ඒ රොඩු ටික යවන්න පිඹින්න හදනවා. පිඹින එක හොඳ වැඩක්. හැබැයි සේරම තියෙන වත්තට ටික ඇසට ගියාම අර ලීපුඩු වලට වඩා අමාරුවක් වෙන්නේ නැද්ද? ඔන්න ඕක තමයි අපි අද වර්තමානයේ ජීවත් වෙන මානසිකත්වය. මේවා අදා ගන්න එපාය. මෙච්චර කාලයක් ඉපදිලා මේ මෝඩකම් තමයි අපි කළේ. අනිත් අයට පේන ලොකු ලොකු වාහන අරගෙන මේ යකඩ කෑලි අපි නඩත්තු කරනවා. අනිත් අයට පේන වටිනා කරන දේවල් ඇඳ ගන්නවා. අනිත් අයට පේන විමාන වාගේ ගෙවල් දොරවල් අදා ගන්නවා. හැම දේ තුළින් අපි මේ මාන්නයක් නෙමෙයිද පින්වත්නි අදාගත්තේ? අපි අනේක වාරයක් මේ ලෝකේ ඉපදිලා පුංචි අබහැට වාගේ එකතු කරපු කුසල් වලින් නෙමෙයිද මේ මිනිසක් භවයේ ලබාගත්තේ? බල්ලෝ වෙලා ගෙවල් වල දොරකඩ වලට වෙලා බුදියාගෙන අපි රෑදවල් දෙකේම මුර කරනවා. අපට කවුද ලෙඩි වාඩි දුන්නේ? අපට පණි ගෙව්වද? ගමේ යන්න අපට කවුරුහරි අපට උදව් කළාද? කිසිම දෙයක් නැහැ. ලෙඩ දුකට අපිට කිසිම වේතක් නැහැ. ඒ ත්‍රාදවල් දෙකේ මුර කරලා අර මිනිසුන්ගේ ආම්පුතාගේ දේපල රැකලා දීලා කුසල් ටික එකතු කළා. ගවයෝ වෙලා බර හැදලා පඩියක් නැතුව කිසිම වතුර ටිකක් කෑම ටිකක් නැතුව අම්බ කරලා දීලා හැඟේ දින කිරි ටික දීලා අපි එකතු කරපු කුසල් වල අවසාන ප්‍රතිඵලය මේ මිනිසක් භවය. මේ තරම් සංසාරයේ ඉපදිලා දුක්ලා ලබාගත් දුර්ලභ ගණි අවස්ථාව බලන්න පින්වතුනි, රාගයට මේක සම්පූර්ණම යටපත් කරලා, ලෝභයට යටපත් කරලා, ద్వේෂයට යටපත් කරලා ඇයි පින්වතුනි මෙච්චර බොළඳ වුණේ අපේ ජීවිතේ? ගෞතම සම්බුද්ධ ශාසනය තමයි අපි හැමෝම පිළිනිවන් පාන අවසාන ශාසනය. අපි හැමෝම දැන් මේ කමටහන් වඩන්නට ඕනේ. අපේ කුසලයට අනුව මේ හැමදේම ලැබිලා තියෙනවා. අපට කුසල් නැහැ, ඒ නිසා ලැබුණ නැහැ. අපි ලැබිච්ච දෙයට සෑහීමටපත් වෙන්නේ නැහැ, සන්තෝෂයටපත් වෙන්නේ නැහැ. හැබැයි නොලැබිච්ච දෙයට පුදුමාකාර විදිහට කම්පා වෙනවා. ලැබිලා තියෙන දෙයට සෑහීමටපත් වෙන්න ඕනේ පින්වතුනි. එක තාපසේ කිටියා පිණ්ඩපාතේ ගිහිල්ලා ඇවිල්ලා හරියට දුකයි එයාට. කම්පාවෙන් බලාගෙන ඉන්න පාත්‍රය දියා. එතකොට මං ඇහුවා, ඇයි පින්වත් ස්වාමිනී පාත්‍රය දියා බලාගෙන හඬනවා වාගේ දුකින් ඉන්නේ? මොකක්ද හේතුව? මට ටිකක් එම්බිසාව තියෙනවා. මේකේ එම්බරිසාවට සරණ හම්බ වුණා හොඳයි. හැබැයි අද මොකවත් හම්බ වුණේ නැහැ. බලන්න යා ලැබිච්ච නැති දේ ගැන කම්පා වෙනවා. හැබැයි ලැබිලා තියෙන පාත්‍රයේ අතේ තියෙන දේ ගැන සන්තෝෂ වෙන්න යාට අමතක වුණා. මේක නෙමෙයි අද අපේ වර්තමාන ජීවිතය. අද අපේ ජීවත් වෙන රස්සාවක් තියෙනවා, වැටුපක් තියෙනවා, පුංචි ගෙයක් තියෙනවා. දෙමෙන් නැතු වෙන්න මේකෙන් සෑයමටපත් වෙන්නේ නැහැ. පරම්පරා 20කට දීපල වුණේ අපේ ගෙවල් වල කාමර අපිටත් හොයා ගන්න බැරි තරම් 75 විතර කාමර ඕනේ. අපේ ළමයි වන්ද පඩියට මිනිස්සු දාන්න ඕනේ. ඇයි ළමයා ගෙදර කොහේ ඉන්නවද කියලා අපිට හොයා ගන්න බෑ. ඒ තරම් ගේ අකර 20ක් විතර ලොකුයි. මෙන්න මේ தත්ත්වය තමයි අපට සෑයීමටපත් වෙන්න බැරි தත්ත්වය. මේ නිසා තමයි මේ ලෝකේ අපි හැමෝම නැවත නැවත ඉපදিলা දුක් විඳින්නේ. මෙන්න මේ සන්තුෂ්කෝච සුබරෝච කියන පණිවිඩය එදා ඒ ස්වාමීන් වහන්සේලා 500කට නෙමෙයි දුන්නේ. අද මේ ධර්මයේ ශ්‍රවණය කරන අපි වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ දැන් ඉදා ගන්න අපි හැමෝම වැඩපොළවලට යනවා. තපෝවණේ තමයි අපේ වැඩපොළ. මේ ගෙවල් දොරවල් තමයි අපේ වැඩපොළ. අපි ජීවත් වෙන පරිසරයේ සමාජයේ තමයි අපගේ තපෝවණය. දැන් ඉඳලා මේ කමඨාන වඩන්න හැම දේ තුලින්ම සෑයීමටපත් වෙන්න, තීන රස්සාවෙන් සෑයීමටපත් වෙන්න, අම්බෙන පණියේ සෑයීමටපත් වෙන්න, භාර්යාවගේ ස්වාමි පුරුෂයාගේ සෑයීමටපත් වෙන්න, ළමයි ඉන්නවා නම් ඒ ළමයි පිළිබඳව සෑයීමටපත් වෙන්න, ඉගෙන ගන්නවා නම් ඒ අධ්‍යාපනයේ සෑයීමටපත් වෙන්න, ඉගෙන ගන්න නැති මෝඩ ළමයි ඉන්නවා නම් ඒ මෝඩ ළමයි නිසා සෑයීමටපත් වෙන්න, හැම දේ තුලින්ම සෑයීමටපත් වෙනවා නම් සිත බලාවුදින්දී නිවිලා යනවා පින්වතුනි. ඇයින හැම දෙයක් තුළින්ම සෑයීමටපත් වෙන්න බගේ කර්මය මට හැයෙන්නේ. පෙර සංසාරේ මං කුමක් දුන්නද ඒක තමයි ඇයෙන්නේ. ඒක නින්දාවක් වෙන්න පුළුවන්, ප්‍රශංසාවක් වෙන්න පුළුවන්. ඒ දෙකෙන්ම සෑයීමටපත් වුණොත් තමයි අටලෝදාමෙන් අපි නිදහස් වෙන්නේ. එහෙම නැත්නම් හැමදාම අටලෝදාමෙන් ගැටි ගැටි නැවත නැවත ඉපදෙනවා. මේ අවස්ථාවෙන් අපි සමහර විට නිවන් දකින්න බැරි වුණොත්, පිරිනිවන් පාන්න අපි දක්ෂ නොවුණොත්, ඊළඟ භවයේ මිනිසක් භාවයක් තමයි කියන එකට කිසිම සාධකයක් නැතිව තනේ කිසිම කෙනෙක්ගේ වගකීම ලබා ගන්න නැහැ. එහෙනම් මේ වෙනකොට මිනිසක් බව ලැබිලා තියෙනවා. එහෙනම් මේක තමයි අපි පිරිනිවන් පාන අවසාන භවය. දැන් ඉඳලා මේ කමඨාන වඩන්නට ඕනේ. අපට ලැබෙන සෑම ආහාරයක්ම අපි සෑයීමටපත් වෙන්න ඕනේ. දානයකට කුමක් පූජා කළාද ඒ පූජා කරපු දේවල් තමයි දැන් අපට ආහාර පාන වශයෙන් ලැබෙන්නේ. අපේ සෑම වත්තමක්ම අපි දීපු දානවල ප්‍රතිඵල කුමක් දුන්නද ඒකට අනුව තමයි ලැබෙන්නේ. පිටතේ අපි ඒ සෑම දෙයක් තුළින්ම සෑයමටපත් වෙන්න ඕනේ. සමහර අය ඉන්නවා අනේ මට මාර්ගඵලයක් නැහැ, සකෘදාගාමි වුණේ නැහැ, තාම මට අනාගාමි ඵලයක් නැහැ, ප්‍රඥාව තාම වැඩිලා නැහැ, අරහාන්තුරෝ වාගේ මට ප්‍රඥාව තියෙන්න ඕනේ, අර සරියුත්තාන්තුරෝ වාගේ කල්පනා කරන්න ඉතින් මට අවබෝධය තියෙන්න ඕනේ කියලා අනන්ත අප්‍රමාණ වාඩි වෙලා කම්පා වෙන දුක් වෙන පින්වතුන් මේ ලෝකේ ඉන්නවා. හැබැයි මට ප්‍රඥාවක් නැහැ කියන එක තමන්ට තේරුණා නේද? ඒක මොනතරම් ශ්‍රේෂ්ඨ ප්‍රඥාවක්ද? ඒ දැනුම ගැන ඉතලා සන්තෝෂ වෙන්නේ අමතක වුණා. අර නැති ප්‍රඥාව ගැන ඉතලා දුක් වෙන්න එයා දක්ෂ වුණා. බලන්න එයා තුල නොසෑයෙන ගුණය. එහෙනම් මට අධ්‍යාපනයක් නැහැ, අධ්‍යාපනයක් නැහැ කියලා තමයි යථාර්ථවත් වෙනවා. අනිත් අය ඉදිරිය අසරණ වෙනවා, නියතමානි වෙනවා. එහෙනම් අධ්‍යාපනයේ තියෙන කටියේ තියෙන මාන්නය, උඩඟුකම, ඉතුවක්කාරකම, අහංකාරය අද අධ්‍යාපනයක් නැති නිසා මට නැහැ. එහෙනම් අධ්‍යාපනයක් තිබිලා මේකේන අගුණ මන්තුල තිබුණොත් ඒක නැති කරන්න මොනතරම් මම වෙහෙසෙන්න ඕනද? එහෙනම් අධ්‍යාපනයක් නැතුව මගේ නම ලියා ගන්න බැරි තරම් මම අද මෝඩේ කියලා ඉපදුනා. අන්න ඒතුලි මට නියතමානිකම ලැබුණා. අනිත් අය ඉදිරියේ මං අසරණ වෙනවා, අනිත් අය ඉදිරියේ යථාර්ථවත් වෙනවා, කීකරු වෙනවා. එහෙනම් අධ්‍යාපනය ලැබිලා ලැබෙන්නේ නැති ಗುಣ ධර්ම අධ්‍යාපනය නැතුව ලැබුණා. එහෙනම් මට නැති අධ්‍යාපනය නිසා මං සන්තෝෂ වෙන්න වටිනවා නේද? එහෙනම් මේ කියන සෑම ධර්මතාවයක් තුළින්ම අපි සෑයීමටපත් වෙන්න ඕනේ පින්වතුනි. සම්පූර්ණම බණ අපට තේරුන්නේ නැහැ. ඒ ගැනකල අපි කම්පා වෙනවා. හැබැයි බණපද දෙකක් තේරුණා, එක කාරණාවක් වැටුණා. ඇයි වැටහිච්ච එකට අපි සෑයීමටපත් වෙන්නේ නැත්තේ? තේරිච්ච එක ගැන ඉතල අපි සන්තෝෂ වෙන්නේ නැත්තේ? එහෙනම් මේ කියන ඇසකන දිව නාසය සමසිත කියන ආයතන අය තුළින්ම අද අද මේ තප්පරේ ඉඳලා මේ කමටහන වඩන්න ඕනේ. අපි හැමෝම මෙච්චර කාලයක් හරියට බුදුන් සරණ ගියාද, ධම්ම සරණ ගියාද, සංඝ සරණ ගියාද කියලා අපි දන්නේ නැහැ. හැබැයි මේ මොහොතේ ඉඳලා අපි නිවැරදිව යනවා. හැම දෙයක් වලින් අපි සෑයීමටපත් වෙනවා. පේන හැම දෙයකින් අපි සෑයීමටපත් වෙමු. ඇයෙන හැම දෙයක් වලින් සෑයීමටපත් වෙමු. සෑයීමටපත් වුණොත් අනිවාර්යයෙන්ම ලෝභය, ද්වේෂය, මෝහය කියන අකුසල මූලයන් නිර්මාණය වෙනවා. ඒ තුළින් ජාති ජරා භව දුක්ඛ දෝමනස්ස නිර්මාණය වෙනවා. එහෙනම් දැන් ඉඳලා දකින හැම දෙයකින්ම සෑයීමටපත් වෙලා ඇස් වලින් නිර්මාණය වෙන කර්මය අවෝසි කරමු. ඇයෙන හැම දෙයක් වලින්ම සෑයීමටපත් වෙලා ඇසීම නිසා නිර්මාණය වෙන කර්මය අවෝසි කරමු. රස නිසා අපට ඇති වෙන කෑදරකම, ලෙංගතුකම, ආසාව කියන රස නිසා නිර්මාණය වෙන සෑම කුසලයක්ම අකුසලයක්ම ඒ කුසල් අකුසල් වශයෙන් දැකලා සෑයීමටපත් වෙලා ඒ රස තුළින් නිර්මාණය වෙන කර්මය අවෝසි කරමු. අපි ජීවත් වෙන පරිසරය, ජීවත් වෙන රටාව පරිභෝජනය කරන සෑම භාණ්ඩයකින්ම, සෑම ස්පර්ශයකින්ම අපි සෑයීමටපත් වෙලා ස්පර්ශය නිසා අටගන්න කර්මය අවෝසි කරමු. සෑම චෛතසිකයක් නිසාම නිර්මාණය වෙන සෑම කර්මයක්ම ප්‍රඥාවෙන් දැකලා අවෝසි කරමු. අසකන දිව නාසයේ සමසිතෙන් සන්තුෂ්ස පෝච සුබරෝච කියලා හැම දෙය තුළින්ම පේනවා, ඇහෙනවා, දැනෙනවා, අගෙනවා, සිතනවා තුළින් අපි සෑයීමටපත් නවනම් මේ වඩන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නෙමෙයිද, හේතුඵල ධර්ම කර්ම නෙමෙයිද, මේ ජීවත් වෙන්නේ සම්මා දිට්ඨිය එහෙම නැත්නම් නිවැරදි ධර්ම තුල නෙමෙයිද මේ ආර්ය ජීවිතයක් අපි ගත කරන්නේ. එහෙනම් සෑම දෙයකින්ම මේ කියන අටලෝ ධාමෙන් අපි නිදහස් වෙනවා, දුක තියෙනවා, සැප තියෙනවා, ඒ හැම දෙයකින්ම නිඳාව තියෙනවා, ප්‍රශංසාව තියෙනවා, ලාභය තියෙනවා, අලාභය තියෙනවා, කැමැත්ත තියෙනවා, අකමැත්ත තියෙනවා. මෙන්න මේක තමයි අපි සෑයීමටපත් කරන්නට ඕනේ. මෙන්න මේකේන අටලෝ ධාම අසකන දිව නාසය සමසිතේ සෑයීමටපත් කරන්න පුළුවන් නම් ඒ සෑයීමටපත් වීම තුළින් අටලෝ ධාමෙන් නිදහස් වෙනවා. ඒ කියන්නේ මේ ලබාපු මිනිසක් භවයේ රාත්‍රලා පිරිනිවන් පාන්න අපි සුදුසුකම් ලබනවා. එහෙනම් මේ ආර්ය ධර්මය අපි හැමෝම මේ මොහොතේ වඩමු. දැන් ඉඳලා සෑයීමටපත් වෙන්න, ලැබෙන හැම දෙයක් තුළින්ම සෑයීමටපත් වෙන මානසිකත්වය අඩන්න, නැති දේවල් වලට කම්පා වෙන්න එපා, තියෙන දේවල් වලට සන්තෝෂ වෙන්න, සිතට පුරුදු කරන්න, ඇහෙන්නේ නැති දේවල් නිසා කම්පා වෙන්න එපා, ඇහෙන දේවල් වලට සන්තෝෂ වෙන්න. අපට යම්කිසි කෙනෙක් ප්‍රශංසා නොකරුවත් බනිනවා, බැනමරි කතා කරනවා නේ, එහෙමරි එයා හිතවත්කම නඩත්තු කරනවා, බැනමරි කතා කළා, ඒක කොච්චර සන්තෝෂයක්ද, ඒ තුළින් සෑයීමටපත් වෙන්න. මෙන්න මේ විදිහට අපි ගත කරන සෑම මොහොතක් ගානේ අපේ ජීවිතයේ පුරාවටම ආයතන හයෙන් මේ කියන සෑම නාම රූප සංඥා සංස්කාර ධර්මයක්ම සෑයීමටපත් වෙන්න පුළුවන් නම්, ඒ සෑයීමටපත් වීම තුළින් අටලෝ ධාමෙන් නිදහස් වෙන්න පුළුවන් නම්, මේ ධර්මයේ ශ්‍රවණය කරන සෑම කෙනාගේම අවසාන භවය කියලා අපි පොරොන්දු වෙනවා. අපි හැමෝම මේ බුද්ධ ශාසනයේ මේ මිනිසක් භවයේම රහත් වෙලා පිරිනිවන් පානවා. එහෙනම් මේ ධර්මයේ කමඨාන උදවල සිටේ ධාරණය කරගන්න, වැඩමොලේ වඩන්න, සමාජයේ වඩන්න, ගෙරදොරත් වඩන්න, හැම මොහොතක් ගානේ සෙනෙහක් ගානේ නිතර නිතර සිහිය පවත්වමින් මේ ආර්ය ධර්මයේ කමඨාන වඩලා තමන්ගේ මේ මිනිසක් භවයේ තුලම රාත්මෝධයෙන් පිරිනිවන් පාන්න. මේ කමඨාන මේ තුලින් ලබාගත් අවබෝධයේ දැනුම අප සියලුම දෙනාගේ මේ ලබාපු මිනිසක් භවයේ තුලම පිරිනිවීම පිණිසම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන සියලු දෙනාටම දරුවන්.